අතීතය මත සිත පීඨවල සිහිය පවත්වන භාවනා යෝගියාටත් අනාගතය මත සිත පීඨවල සිහිය පවත්වන භාවනා යෝගියාටත් කිසිම වෙනසක් නැහැ. ඒක එකම ක්‍රියාවලිය. අතීතය තුලින් වර්තමානය දකින භාවනා යෝගියාටත් අනාගතය තුලින් වර්තමානය දකින භාවනා යෝගියාටත් ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද කියලා කිව්වොත්, එයා අතීතය අතීතයේ බවම දැනගෙන නඩත්තු කරනවා. ඒ අතීතය අතීතයේ බවම දැනගෙන ඒක මත සිහිය පවත්නවා කියලා කියන්නේ අතීතයක් තියෙන බව එයා විශ්වාස කරනවා. ඒ අතීතය අනුමත කරනවා. අනාගතයක් පිළිබඳව එයා තුළ සංකල්පයක් තියෙනවා. ඒ නිසා තමයි ඒ අනාගතය මත සිත පීඨවල සිහිය පවත්වන්නේ. එයා අනාගතය පිළිගන්නවා. ඒක අනුමත කරනවා. හැබැයි මේ අතීතයේ වර්තමානයේ දකින, එහෙම නැත්නම් අනාගතයේ වර්තමානයේ දකින භාවනා යෝගියා ගොඩක් වෙනස් කෙනෙක්. එයා අතීතය අනුමත කරන්නේ නැහැ. අනාගතය අනුමත කරන්නේත් නැහැ. හේතුව ඒ දෙකම එයා පිළිගන්නේ නැහැ. එහෙනම් එයාට සාපේක්ෂව අතීතයකුත් අනාගතයකුත් නැත. එකම එක කාල ප්‍රභේදයක් තියෙනවා. ඒක තමයි මේ මොහොත. වර්තමානය කියලා කියනවට වඩා සුදුසුම වචනේ මේ මොහොත තුල ඉන්න කෙනෙක්. ඒ ශනේය තුල පවතින කෙනෙක්. හැබැයි ඒ ශනේය එයා නඩත්තු කරන්න ගියොත්, ඒ මොහොත එයා දීර්ඝව පවත්වන්න ගියොත්, එයා තුල විඩාවක් ඇති වෙනවා, කම්පාවක් ඇති වෙනවා. මොකද්ද මේ විඩාව කියලා බැලුවම, ඒ මොහොත කියන එක ශනේයෙන් ශනේයට වෙනස් වෙන එකක්. එයත් ඒ මොහොත තුල ශනේයෙන් ශනේයෙන් වෙනස් වෙමින් පවතින ඕන එකක්. එයා එහෙම වෙනස් වෙන්නේ නැතුව එයා ස්ථීර හිඳගෙන අර මොහොත ස්ථීර වශයෙන්ම පවත්වන්න ගියොත්, දැන් ඒ මොහොතට පවතින්න බෑ. ඇයි? මොහොතෙන් මොහොත අතීතේ නිර්මාණය වෙන්නේ නැද්ද? ඊළඟට එන්න තියෙන මොහොත අනාගතයේ බවට නිර්මාණය වෙන්නේ නැද්ද? අතීතය තුල වර්තමානය දකින, අනාගතය තුල වර්තමානය දකින භාවනා යෝගියා ඒ දකින වර්තමානය නඩත්තු කරුවොත් එයාට වැරදෙනවා. කිසි සැකයක් නෑ. යට අනිවාර්යෙන් වැරදෙන හේතුව වර්තමානයේ කියන එක ස්ථිර එකක් නෙමෙයි. ඇයි ස්ථිර එකක් නෙමෙයි? අතීතය ස්ථිර එකක් නෙමෙයි නම් අනාගතය ස්ථිර එකක් නෙමෙයි නම් වර්තමාන ස්ථිර එකක් වෙන්නේ කොහමද? අපි ස්ථිර එකක් කියලා හිතාගත්තා. එතන තමයි අපිට වැරදුනේ. මම අතීතය තුල සිහිය පවත්තලා වර්තමානය හදා ගන්නවා. ඒක මම හදාගත් එකක් නෙමෙයි. ඒක ස්ථිර එකක් වෙන්නේ කොහමද? අනාගතය මත සිත පීඨවල සිහිය පවත්තලා ඒක වර්තමානයේ කරගන්නවා. ඒක මම කරගත් එකක්, මම හදාගත් එකක්. ඒක කොහොමද ස්ථිර එකක් වෙන්නේ? මම හදාගත් එකක්. එහෙනම් මේ වර්තමානයේ කියන එක ඇත්තටම නැති එකක්. මධ්‍යම ප්‍රතිපදාව ඇත්තටම නැති එකක්. ඕනනම් බුදුවරයෙක්ගෙන් ගිහලා ආලා බලන්න. රාත් වෙන්නේ නැතුව ඉඳලා ඊළඟ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ එක මේ ශ්‍රාවකෙක් මට කිව්වා, ගෞතම බුදුහාමුදුරන්ගේ එක තාපසයෙක් මට මෙහෙම එකක් කිව්වා, වර්තමානයේ කියලා එකක් නැහැ කියලා. මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් නැහැ කියලා මට කිව්ව එක ඇත්තද කියලා ආල කරනකොට උන්වහන්සේ කියයි ඒක වෙන්න පුළුවන්. මොකක්ද හේතුව? අතීතය අපිට කියන්න පුළුවන්නේ, අනාගතය අපිට කියන්න පුළුවන්නේ, අන්ත දෙක අපිට කියන්න පුළුවන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කොහොමද පෙන්වන්නේ? දුක කියන්න පුළුවන්. කනහලලා මිරිකුවම දුකයි, කන අත ගෑවම සනීපයි සපයි. දැන් මේක මධ්‍යස්ථයේ කෝකද? දුකත් සපත් නැති එක කෝකද? එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි දුක විඳින බව දැනගෙන 100න් හිටියාම ඒක මධ්‍යස්ථ වෙනවා. සප 100න් වින්දාම, සප විඳින බව දැනගෙන වින්දාම ඒක මධ්‍යස්ථ බවට පත් වෙනවා. ඒක අපි විසින් අදා ගන්න එකක්. අරකින් අන්තයෙන් ගැලවෙන්න ඕන නිසා, නිදාසෙන්න ඕන නිසා తాවකාලිකව නිර්මාණය වෙන එකක්. දැන් ඒක ස්ථිරයි කියලා ඒක නඩත්තු කරන්න ගියාම අර අන්තවලට වඩා අමාරු වෙටෙන්නේ නැද්ද? නැති එකක් නෙමෙයි නඩත්තු කරන්න ගින් තින්නේ. නැති එකක් තියෙනවායි කියලා විශ්වාස කරගෙන අලුත් දෘෂ්ටියක් අරලා ඒක කලවන්න බෑ. දැන් අත්ති කියලා මතාන යෝගියේ දුක කියන අන්තයේ තියෙන දෘෂ්ටි ගලවන්න පුළුවන්නේ. සැප කියන අන්තයේ කාමසුකල්ලිකාන යෝගියේ දෘෂ්ටි ගලවන්න පුළුවන්නේ. කොහොම මධ්‍යම ප්‍රතිපදාවට දෘෂ්ටි ගලවන්න 84000 කක් පෙන්වන්නකො. දෘෂ්ටි නෑ. ඒක ගලවන්න බෑ. ඇයි? මධ්‍යස්තේ තුල මධ්‍යම ප්‍රතිපදාව තුල යම් කිසි කෙනෙකුට දෘෂ්ටියක් ඇති වුණා නම් ඒක ගලවන්න කිසිම කෙනෙකුට බෑ. ඇයි? ඒ මන්ත්‍රයක් නැහැ. නැත්තම් කොහොමද ගලවන්නේ? තුවාලයක් තියෙන්ද පය බෙහෙත් දාන්න. කෑ ගන්නවා තුවාලේ රිදෙනවා රිදෙනවා කියලා. ඔයලා බලනකොට එහෙම එකක් නැහැ. හැබැයි මනුස්සයා කෑ ගන්නවා තුවාලේ රිදෙනවා රිදෙනවා කියලා. එහෙමනම් මුළු හැඟටම වෙලඳ වෙනවා බෙහෙත්. වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් අතීතයේ තුලින් වර්තමානයේ දකින භාවනා යෝගියාද අනාගතයේ තුලින් වර්තමාන දකින භාවනා යෝගියාද ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඒ අන්ත දෙකෙන් ඒ කාල දෙකෙන් නිදාස් වෙන්න මේක තාවකාලිකව ගොඩ නැගිච්ච එකක් මගේ නිවීම වෙනුවෙන් ගොඩ නගාගත් එකක් මගේ නිරෝධ සමාපත්තිය වෙනුවෙන් අදාගත් කමඨාණක් මේක ස්ථිර වශයෙන් පවතින්නේ එක කියලා දෙක කියනකොට එකද මොකද්ද උනේ ඒක අතීතයට ගියා තුන තාම කිව්වේ නැහැ එහෙනම් ඒක අනාගතයට ගියා එතකොට මේ කාලේ එකක්වත් රැඳෙන්නේ නැහැ එතකොට එක කියලා කියනකොට වර්තමානය දෙක කියනකොට ඒ එක අතීතයට ගියා තුන කියනකොට අර තිබිච්ච වර්තමාන තිබිච්ච දෙක ආපෝ ඒක අතීතයට ගියා දැන් තුන වර්තමානෙ ඉන්නවා හතර කියනකොට අර තුනත් අතීතයට ගියා පහ අනාගතේ ඉන්නවා සරල සමීකරණ. එකේ ඉඳලා 10 වෙනකම් ගණන් කරන්න පුළුවන් නම් එයාට rahat වෙන්න පුළුවන්. කපුටේ කෙලව ගන්න පුළුවන් නම් එයාට rahat වෙන්න පුළුවන්. බුදුවරු මේක දන්නවා මේක සරල සමීකරණයක්. සංකීර්ණව කල්පනා කරන්න ගියාම තමයි මේක පැටලෙන්නේ. අද අපි පැටලගෙන මාර්ගයේ පැටලගෙන. නිවීම අර අවුලන එකට වඩා බරපතල එකක් වෙලා දැන්. අවුලන්නනේ අමාරු. ඇවිලෙන්නයි අමාරු. ඇවිලෙනකට වඩා අමාරු එකක් වෙලා නිවන එක. කෙලස් වැඩි කරන්න, දුර්වලකම් වැඩි කරන්න, අසත්පුරුෂයෙක්ෙන්දයි අමාරු. පොළු අරගෙන මිනිසුන්ට ගාන්න, අනාචාරය ඇසිරෙන්න, තැබෑරුමට ගිහිල්ලා මත්පැන් බොන්න, කැත වචන කියන්න දැන් මේවා කොච්චර අමාරු දේවල්ද? මොනතරම් අපහසුෙන් දුක් විඳලා කරන්න ඕන දේවල්ද? ඒවා නොකර ඉන්නක මොනතරම් ලේසිද? හැබැයි ලේසි දේ දැන් අමාරු වෙලා අමාරු දේ ලේසි වෙලා අපේ දුර්වලකම් අපේ දුෂ්ටි නිසා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අතීතයේ තුලින් වර්තමානයේ දකින අනාගතයේ තුලින් වර්තමානයේ දකින භාවනා යෝගියා ඒ දකින වර්තමානයේ తాවකාලිකයි කියලා දැනගෙන සිටින තාක්කල් එයා වඩ වඩා නිවිලා නිරෝධයටම පත් වෙනවා හැබැයි මේ වර්තමානය එයා අදාගත් වර්තමානය කියලා දන්නේ නැතුව දැන් මම වර්තමානයේ තුල ඉන්නවා මං අතීතෙත් නෑ අනාගතෙත් නෑ මං වර්තමානයට පත් වුණා මම දිනුවයි කියලා අර වර්තමානේ ඇත්ත එකක් කියලා විශ්වාස කරගෙන ඒ වර්තමානේ නඩත්තු කරන්න උත්සාහ කෙරුවොත් අර අතීතයට වඩා අනාගතයට වඩා පීඩණයට යපත් වෙනවා එයා දන්නේම නැතුව අර මානසික විඩාවට එයා ගොදුරු වෙනවා අර පිඹුලා එක පාට පිඹුර ඇඟේ වැටලා එම වෙලා ගන්නවා වාගේ අර වර්තමානේ ආව වෙලා ගන්නවා එයාට ඒ තපස් ජීවිත ඉදිරියට යන්න බැරි වෙනවා. අන්ත දෙකෙන් පවතින ලෝකෙන් නිදහස් වෙන්න. ඒ අන්ත දෙකට කමඨාණක් වශයෙන් නිර්මාණය වෙච්ච එක තමයි මධ්‍යමා ප්‍රතිපදාන යෝගයේ අන්තය කියලා කියන්නේ. මධ්‍යස්ථාන්තය කියන එක. හැබැයි මධ්‍යස්ථ අන්තයක් කවදාවත් පවතින්නේ නැති එකක්. ඒක නිසා හටගත් එකක්. ලීය කරගෙන හරියට මැදට ඇඟිල්ල තියලා උස්සලා බලන ලීය ඉස්සෙනවා. ඇයි ඒ ඉස්සෙන්නේ? දෙපැත්තේ සමව බර තියෙන නිසා මේ පැත්තට ග්‍රෑම් 100ක් තියෙනවා මේ පැත්තට ග්‍රෑම් 100ක් තියෙනවා ඒ දෙපැත්තට ඒ අන්ත දෙකේ බර සමාන නම් මධ්‍යස්ථ කිබේ හැදෙනවා එක කොනකට ඇඟිල්ල තියලා උස්සලා බලන්න එක පැත්තයි ඉස්සෙන්නේ සමබරව ඉස්සෙන්නේ ඒ කියන්නේ එකන්තයකින් නිදාස් වෙන්න බෑ නිදාස් වෙන්න නම් අන්ත දෙක සමබර වෙන්න ඕනේ සමවර වෙච්ච ගමන් නිදාස් වීම හැකියාවක් හම්බෙනවා ඒක මධ්‍යස්ථයි කියලා කියනවා දුක කියන එක අන්තයක් කියලා ලෝකේ හැමෝම දන්නවා. සැප කියන එක අන්තයක් කියලා හැමෝම දන්නවා ලෝකේ. හැබැයි මධ්‍යස්ථ අංකේ කොහොමද අපි කියන්නේ? සැපත් නැත්නම් දුකක් නැත්නම් ඒක මොකද්ද? ඒක කොයි වගේ එකක්ද? ඒක කොයි විදිහට පවතින එකක්ද? ඒක ක්‍රියාවලිය කුමක්ද? ලෝකේ කවුරුත් දන්නේ නැහැ ඒක. එහෙනම් සැප බව දැනගෙන සැප වින්දාම මධ්‍යස්ථයයි. ඇයි දැනගෙන විඳින්නේ? දුක බව දැනගෙන දුක් වෙනදාම එයා මධ්‍යස්ථයි. එහෙනම් මේ සැප දුක කියන අන්ත දෙක තුලම ඇති වෙන తాවකාලික නිර්මාණයක්. ඒ අන්ත දෙක 100න් ඉටියාම එයා තුල නිර්මාණය වෙන කමඨාණක් මධ්‍යස්ථය. එහෙනම් අතීතය වර්තමානය කියලා කියන්නේ අනාගතය වර්තමානය කියලා කියන්නේ එකම ක්‍රියාවලියක සංකල්පයක්. එක සංකල්පයක්. අතීතයේ කෙනෙක්වත් අපි අදාගත් එකක් නෙමෙයිද? අනාගතය කියන එකත් අපි අදාගත් එකක් නෙමෙයිද? ඒ අදාගත් දෙයින් අපිට ගැලවෙන්න බෑ, නිදාස් වෙන්න බෑ. ඒ නිසා ඒ අදාගත් එකට තව එකක් අදනවා අපි. තව එකක් අදනවා. දැන් රෑ බත්තු එනවා. ඒක වැඩි වෙලා. උහි වැඩි වෙලා. දැන් විසි කරන්න බෑනේ ඒක. මොකද කරන්නේ? උදේට කැඳ හදනවා. කැඳ හදනවා. දැන් ඒ බත්ම කැඳ කෙරුවාම දැන් ප්‍රශ්නේ විසඳුන්නේ නැද්ද? අපත ගියේ නෑනේ. එහෙනම් අපි යම් සිද්ධියක් කරනකොට ඒ කරපු දේ විඩාවක් ඇති වුණාම ඒකෙන් නිදාසන තවත් එකක් කරන්න ඕනේ. දැන් කෙලස් කියලා කියන්නේ මොනවද? පස්පව්නේ. මේ පස්පව් ටික අපි කළානේ. දැන් ඒ කරපු දේ පුරුදු වෙලානේ. දැන් ඒක නිදාසන්න බෑ. එහෙනම් තවත් එකක් කරන්න ඕනේ. ඒකත් පුරුදු කරන්න ඕනේ. එතකොටලු අර පුරුද්ද නැති වෙන්නේ. පුරුද්ද නිදාස් කරන්න ඕනේ. අන්තේ අන්තයෙන් නිදාස් කරන්න ඕනේ. දුක දුකෙන් නිදාස් කරන්න ඕනේ. සැප සැපෙන් නිදාස් කරන්න ඕනේ. ඒකට ඒකමයි බේත. විසක් ශරීරගත වුණාම තවත් විසක් තමයි දෙන්නේ. එතකොට ප්‍රතිශක්තිකරණය හැදිලා ඒක නිදාස් වෙනවා. විස බීජයක් අතුල් වුණාම ඊට වඩා බරපතල විස බීජයක් එන්නත් කරනවා. එතකොට ඒ ප්‍රතිශක්තිකරණයෙන් අරක නිදාස් වෙනවා. ඒක විශ්ව ධර්මතාවයක්. අන්ත දෙකට අවු වෙලා ඉන්න කෙනාට අන්ත දෙකෙන් නිදාස් වෙන්න බැරි කෙනාට තවත් අන්තයක් අදනවා අපි. නැති අන්තයක්. නැති නිසා ඒක කොහොමත් පවතින්නේ නැහනේ. එහෙනම් අර තියෙන අන්ත දෙකෙන් එයා නැති අන්තයකටපත් වුණාම නැති අන්තයක් නැති එකක් කියලා දැනගත්තාම එයාට හින්ද අන්තයක් නැති වෙනවා. එයා රාහත් වෙනවා. මේක තමයි බුදුවරු පාවිච්චි කරන සමීකරණය. දුකෙන් නිදාස් කරන්න ක්‍රමයක් නැහැ. සැපෙන් නිදාස් කරන්න ක්‍රමයක් නැහැ. සිටුවරු රජවරු සැපෙන් නිදාස් වෙන්න කැමති නැහැ. එතකොට මේ කට්ටිය දුක් විඳලා විඳලා විඳලා පංචකාමත් එක්ක එකෙන් මත් වෙලා ඉන්නවා. කාම ලෝකයේ බැබළෙන කේගොල්ල එතන එක සැපයි කියලා. මේ දුක නිදාස් කරගන්න විදියක් නැහැ. ඒ දෙන්නටම අන්තයක් අදනවා. ඕගොල්ලෝ තන්තියට කැමතිනේ. එහෙනම් තවත් කැමති අන්තයක් කියලා තවත් අන්තයක්මයි දෙන්නේ. ඕගොල්ලෝ සැපකින අන්තයට කැමතිනේ. එහෙනම් ඕගොල්ලෝ අන්තයට ගොඩාක් කැමති නිසා ඕන් තවත් අන්තයක් කියලා ඒගොල්ලන්ටත් අන්තයක් දෙනවා. ඒගොල්ලෝ අන්තයට ගොඩක් උරු නිසා මේ අන්තයට ඉක්මනටපත් වෙනවා. අන්තයටපත් වෙච්ච ගමන් ඒ අන්තය අර අන්තයට සාපේක්ෂව ඇදිච්ච එකක් නිසා, తాවකාලිකව ඇදිච්ච එකක් නිසා, ඒක ඒගොල්ලන්ට කමඨාණක් වශයෙන් අදපු එකක් නිසා, ස්ථිරව පවතින්නේ නැති නිසා, ඒ අන්තේ මේ එකක් නැහැ කියලා දැනගත්තාම අන්තයක් නැති අනන්තගාමි වෙනවා ඒගොල්ලෝ. අන්තයක් තිබුණාම අන්තගාමි, අන්තයක් නැති වුණාම අනන්තගාමි. යාට අන්තයක් නැහැ. එයා නිරෝධයටපත් වෙනවා. වර්තමානය නඩත්තු කරන කිසිම කෙනෙක් නිවන් දකින්නේ නැහැ. අතීතය අනාගතය නඩත්තු කරන කෙනෙකුත් නිවන් දකින්නේ නැහැ. අතීතයත් අනාගතයත් නඩත්තු නොකරන වර්තමානයේ නොපවතින ඒ හාරිය කෙනා විතරක් නිරෝධයටපත් වෙනවා. රාතේක් තුල හන්තයක් තියෙනවද? නැහනේ. ගෞතම තථාගතයන් වහන්සේ තුල හන්තයක් තිබුණාද? නැහනේ. එතකොට ඒ හය තුල අන්තයක් නැතේ අය මොන අන්තයේද හිටියේ? අන්තයක් නැ කියන මානසිකත්වය තුල. එහෙනම් අන්තයක් නැතුව හින්දත් ක්‍රමයක් තියෙනවා ලෝකේ. රාත් වෙනකන් තමයි මේ අන්තවල ප්‍රශ්න තියෙන්නේ. පැහැදිලිද?